ගරුකර ස්වාමීන් වහන්සේ භාවනා කරන විට සිටිවිලි ඇතිවන්නේ මන්දයි හිතමි. ඉතින් භාවනා කියන්නේ මේ හිතවිලි වලට හිතමි තමයි කියන්නේ. හිතලා කොහෙද හිතවිලි ගැන දැනගන්නේ? මේ වාක්‍යම නැවත කියනවා දැනගෙන ඉඳලා භාවනා කරන විට හිතවිලි ඇතිවන්නේ මන්දයි හිතමි. එසේ ඇතිවන්නේ ඉන්ද්‍රියන්ගේ බලපෑමක් නිසාද? යෝනසෝ මනසිකාරණ මෙතෙහි සාධ කරුණාකර පහදා දෙන මැනවි තර තෙරුවන් සරණයි. ඉතින් ඒක නිසා මේ පළවෙනි වාක්‍ය විග්‍රහ කළොත් භාවනා කරන විට හිතවිලි ඇතිවන්නේදයි හිතනවද හිතෙනවද කියලා බැලුවොත් එතනම ප්‍රශ්නයක් තියෙනවා. භාවනා කරනකොට හිතවිලි එන්නේ ඇයි කියලා දැන් බල්ලෙක් කපා ගන්නට අපි බල්ලා කකුල හපා ගන්න යන්නේ නැහැ. අපි බල්ලට ගහන්නේ පොල්ලෙන් ගහන එකනේ කරන්නේ. ඌ අපේ හපා ගා ඒකේ හිතවිලි මට එන්නේ කියලා මම හිතන්නේ ගියාම මොකද වෙන්නේ? ඒ නිසා ඒ හිතවිලි දැන් තියෙන්නේ රද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, ආනපාන නෙවෙයි. ඒ හිතවිලි මේක තියෙන්නේ කියලා හොඳට ඒක තියා බලාන ඉන්න නම් හිතන්න බෑනේ. ඒක නිරීක්ෂණයක් නෑ අවශ්‍ය කරන්නේ. නැවත හිතන්න ගත්තොත් කවදාකවත් කොටේ ඉන්න බෑ. ඒක නිසා මෙතන විසම චක්‍රයක් කරකවෙන්නේ. ඒ කෙනාට හිතවිලි නැත්තම් හිතවිලි නැත්තියයි කියලා හිතනවා. හිතවිලි ඇත්තයි කියලා දැන් හිතනවා. දැන් කියනවා හිතවිලි නෑ. දැන් මම මොකද කරන්නේ කියලා ඉතින් කල්පනා කරනවා. ඉතින් ඒ නිසා ඒ හිතවිලි ඒ විදිහට වඩන කෙනාට හේතුවක් අවශ්‍ය නෑ හිතන්න. හේතුවක් තියෙනවා නම් හේතුව ගැන හිතනවා. හේතුවක් නැත්නම් හේතුවක් නැති එක ගැන හිතනවා. ඒක නිසා නිකන් හිතන කටියට නැති කටියට දෙකටම කියන්න තියෙන්නේ හිතවිලි නැති හිතක් කියන එකක් ලෝකේ නැහැ. හිතත් හිතවිල්ලත් කියන එක දෙකම එකයි. ඒකට කියන්නේ මේ රැලි ගහන්න නැති මූදක් නැහැ. මූදක් තියෙනවා නම් රැලි ගහනවාමයි. తాවකාලික පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා. නතර වෙන වෙලාවක් තියෙනවා. නමුත් ඒ නිසා හිත කියන එක ක්‍රියාත්මක වෙන්න හිතවිලි අවශ්‍යයි. අපිට කරන්න තියෙන්නේ ඒ හිතවිලි සතියට යට කරගන්න පුළුවන් නැත්නම් ඒ හිතවිලි තියෙද්දි මූල කර්මස්ථානෙට සම්බන්ධේ පවත් ගන්න පුළුවන් නම් අපිට අර හිතවිලි අවලංගු කාශිභාවට පත් කරන්න පුළුවන්. බෑ හිතවි නැති කරන්න කල්පනා කරනවා කියන එක නිකන් හොරාගියම්මයි පේනවනා වගේ වැඩක්. ඒ නිසා හිතවිලි තියෙන බව දැනගෙන ඒ හිතවිලි දෝරේ ගලද්දිත් කමන්නේ ඒ හිතවිලි තියේදි Tamanට ආනාපානෙ බලන්න පුළුවන්ද? නැත්තම් අඩු ගන්න මම සද්දක නෙවෙයි වේදනාවක් නෙවෙයි ආනාපානක නෙවෙයි හිතවිලි බලයි ඉන්නේ කියන එක දැනගන්න පුළුවන්. ඒ කියන්නේ සතිය පිහිටවන්න පුළුවන් නම් ආනාපාන භාවනා සති භාවනා කරුවත් හිතවිලි සති භාවනා කරුවත් එකයි. එනමුත් මෙතන පේන්න තියෙනවා හිතවිලි වලට ද්වේෂයක් තියෙනවා. ඉතින් නොආයුත්තක් බව හිතනවා එහෙමනම් කාදාකත් කොටෙන්න බෑ. හිතවිලි එන්න ඕන නිසායි එන්නේ. අපිට තියෙන්නේ හිතවිලි එන්න හේතුව මොකද්ද? ඒකෙන් දෙන පණිවිඩය මොකද්ද? කියන්නේ කොහොමද කියලා හිතවිලි પરම්පරාව කරකවන්නේ මුලමඳාක බලන එකයි කරන්න තියෙන්නේ. ඒක විමසුන්නුවනේ අවසන්ඩ යන්නේ යන්නේ හිතවිලි වැඩි වෙනවා. ඒ නිසා හිතවිලි නිකන් සාමාන්‍ය ආශ්වාසය ප්‍රශ්වාසය විදිහට සලකලා කටයුතු කරන්න. නැත්නම් හිතවිලි තියෙද්දිම සක්මන් භාවනාවක් පරියංක භාවනාවක් කරනකොට මූල කර්මස්ථාන වරින් වර හෝ යන්න පුළුවන් ගතිය වැඩි වෙනවනම් බලාපොරොත්තු තියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කියන්නේ වට විතක්ක චරිත කියලා කියන සමහරු හරියට මේ හිතවිලි බහුලකම තමයි චරිත ලක්ෂණයක් ඒකේ. ඉතින් එහෙම කෙනෙකුට මේ ආනපන සතියේදී මෙනෙහි කිරීම කරන්න කියනවා. හිතවිලිෙන් පරිබහිරව තියෙන ආස්වාසය ප්‍රාස්වාසය පාස මේ ආස්වාසය මේ ප්‍රාස්වාසය කියලා මෙනෙහි කරන්න. එතකොට හිතවිලිෙන් බලපෑම් වැඩි නම් එක ආස්වාසයක් දෙතුන් සැරයක් මෙනෙහි කරන්න කියනවා. ඇතුළ වෙනවා ඇතුළ වෙනවා ඇතුළ වෙනවා ඇතුළ වෙනවා ඇතුළ වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කිරීම වේගයේ එක අරමුණ හතර සැරේ මෙනෙහි කරලා හිචිලොට එන්න දෙන්නේ නැතුව කරගෙන යන්නේ. නමුත් යම් වෙලාවක හිත කීකර වෙලා හිචිලි අඩු වෙනකොට මෙනෙහි කිරීම වාර අඩු කරලා අරමුණ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න කියනවා. ඒ හිචිලි වැඩි කරනා වගේම උපක්‍රමයක් තමයි ආශ්වාස ප්‍රශ්වාස ගණන් කරන ක්‍රමය. හිචිලි නැතුව යන ආශ්වාස ප්‍රශ්වාස ඇතුළ වෙනවා පිට වෙනවා එකයි. ඊට අතරම දිහිචිලි ලකයි නැත්නම් ආයසරයක් ඇතුළ වෙනවා පිට වෙනවා කියලා දෙකයි. 3යි කියලා 8ට යනකම් යන්න කියනවා ආයෙකට එන්න කියනවා ආයෙ 8ට යනවා ආයෙකට එනවා ඒ වගේ කරනකොට ඒ වගේ චක්‍ර දෙක තුනක් නිසකව ගණන් කරන්න පුළුවන් නම් ගොඩාක් ලාට හිතවිලි වල දුර්වල වීමක් වෙනවා.